விப்ளவாதி ஆய்வாய் எதிர்பார்க்கணும்னு நவம்பர் மாசி விசிவெனிது முதலமைத்துவரையாதமாய் கேளுதி பகுகிய அனவாரி அட்டவெனிதா சமஹரு கிவ்வா மேலட்டே தேசபாலன விப்ளவயக் ඒකට විප්ලවයක් කියලා කියන්නේ සමාජ ආර්ථික ප්‍රබල වෙනසක් වෙනත් ස්වරූපයකටපත් විප්ලවය කියන වචනේ අතෙන්ට මෙතෙන්ට පාවිච්චි කරනවා රවිකරණ නායකට පුළුවන් ද විප්ලවවාදී අයවැයක් ඉදිරිපත් කරන්න මොන බොරුද වට්ටපල් බොරුනේ ජනවාරි 8 වෙනිදා වෙච්ච දේ දේශපාලන විප්ලවයක් මහලොකු නෑ ඕවා මහලොකු ඒවා විදියට සලකපු සමාජයක් ඉන්නවා විශේෂයෙන් සිවිල් සමාජය සිවිල් බුද්ධිමත්තු